සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායෙහි ඉතිඋත්තක පාළියේ කියන සංඝ සාමග්ගී සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ සංඝයා තුළ තියෙන සමගියත්, එයින් ලෝකෙට ලැබෙන ආනිසංසයත් පිළිබඳව. සංඝ කියන නාමය තුළ මේ ශාසනයට ඇතුළත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම අපට ගන්න පුළුවන්. එහෙත් අප විශේෂයෙන් මෙහිදී භාවිත කරන්නේ භික්ෂු භික්ෂුණී දෙපිරිසටයි සංඝ නාමයෙන්. මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ඒක ධම්මෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් කියලා. මහණෙනි, ලෝකේ එකම ධර්මයක් උපන්නා වූ කල්ලි බොහෝ දේව මිනිසුන්ට හිත පිණිස සුව පිණිස හේතු වන කාරණයක් තියෙනවා. කතමෝ ඒක ධම්මෝ, මොකක්ද ඒ කාරණේ? සංඝ සාමග්ගී. ඒකම ධර්මය තමයි සංඝ සාමග්‍රිය, සංඝයාගේ අතර තියෙන සමගිය. ඕනෝන් සතුටෙන් සමගියෙන් විවාද නොකර මෛත්‍රී සාගතව වාසය කිරීම. මෙහිදී පැහැදිලි කරනවා කොහොමද මේ සංඝයා සමගියෙන් ඉන්නේ කියලා. සංඝේ කෝපන භික්ඛවේ සංඝේ නච්චේව අඤ්ඤමඤ්ඤං බණ්ඩනානි හොಂತಿ. සංඝයා සමගියෙන් ඉන්නවා කොහොමද? ඔවුනොන් කෙරෙහි කලහ විවාද නොකර. නැ අඤ්ඤමඤ්ඤං පරිභාෂා හොಂತಿ. ඔවුනොන් පරිභාෂ කරන්නේ නැ, නින්දා අපහාස කරගන්නේ නැ. නැ අඤ්ඤමඤ්ඤං පරික්ඛේපා හොಂತಿ. ඔවුනොන් වට කරලා ඔවුනොන්ට නින්දා අපහාස හිරිහැර ආදිය කරන්නේ නැ. නැච අඤ්ඤමඤ්ඤං පරිච්ඡජනා හොಂತಿ. ඔවුනොන් අතහරින්නේ නැ, ඔවුන්ව මග හරින්නේ නැහැ, ඔවුන් අසරණ කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් අප්පසන්නාචේව පසීදන්ති, නොපැහැදුනෝන් පැහැදීමටපත් වෙනවා. පසනානංච බිහියෝ භාවෝ හෝති, පැහැදුනෝන් වඩාත්ම පැහැදීමටපත් වෙනවා කියන කාරණයයි මෙහිදී සඳහන් කරන්නේ. මේ කාරණා දේශනා කරලා භාගතුන් වහන්සේ ළඟට පැහැදිලි කරනවා, සොකහ සංඝස්ස සමග්ගේ සමග්ගානං චනුග්ගහෝ සමග්ගරතෝ ධම්මට්ඨෝ යෝගක්ඛේමාන දංසති සංඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මෝදති. සොකහ සංඝස්ස සමග්ගේ, සංඝයාගේ සමගිය සැපයට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එවැනි සමගියවන්ට කෙනෙක් අනුග්‍රහ කරනවා නම් ඒකත් සැපයට කාරණයක් වෙනවා. සමගරතෝ සමගිහි ඇලුනා වූ, ධම්මට්ඨෝ ධම්මේ පිහිටියා වූ අය යෝගක්ඛේමාන දංසති, නිවනින් පිරෙන්නේ නැහැ. සංඝං සමග්ගං කත්වාන, සංඝයාගේ සමගිය සිදු කරලා කප්පං සග්ගම්හි මෝදති, ස්වර්ගයේහි කල්පයක් සතුටු වෙනවා, සුගතිගාමී වෙනවා කියලා සඳහන් කරනවා. ආධ්‍යාත්මික මගට බැසගත්තා වූ සබ්‍රක්මචාරින් වහන්සේලා එකට සමගියෙන් වාසය කරනවා නම් ඒක උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුවට, ආධ්‍යාත්මික පාරිශුද්ධියට, හිතේ සැනසීමට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේලාට අපෝපස්ථාන කරන, උන්වහන්සේලා දෙස බලන, උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කරන අනිත් ලෝකයාට මහත් වූ යහපතක් සිදු වෙනවා. මිනිස්යන්ට විතරක් නෙවෙයි, දෙවියන්ටත් මේ සංඝයාගේ සමගිය හේතු වෙනවා කියලා සඳහන් කළා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සාරාණීය කරුණු පැහැදිලි කරන අවස්ථාවලදී සංඝරත්නයේ සමගියට හේතු වන කරුණු පැහැදිලි කළ දීලා තියෙනවා. එහිදී මෛත්‍රී සාගත කාය කර්මය, මෛත්‍රී සාගත වචී කර්මය, මෛත්‍රී සාගත මනෝ කර්මය කියලා කයින් වචනෙන් සිතින් ක්‍රියා කරද්දී ආවේචේව රහෝච, ඇති තැනදීත් නැති තැනදීත් දෙපරදීම මෛත්‍රී සාගතව මෙසිතින් වාසය කිරීමේ ආනිසංස දක්වනවා. ඒ අතර විශේෂයෙන්ම සංඝයාට ලැබෙන දාණය ඕනෝන් මෙත් සාගතව බෙදා හදා ගන්නවා නම් ඒක සංඝයාගේ සමගයට හේතුවක් වෙනවා. ඒ වගේම අඛණ්ඩ අචිද්ද අසබල ආදී ලක්ෂණයන්ගෙන් යුක්ත පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඒකත් සංඝයාගේ සතුටට සමගියට හේතුවක් වෙනවා. ඊළඟ සඳහන් කරනවා ආර්ය න්‍යාය දකිමින් ඒ ආර්ය න්‍යායට අනුගතව නැත්නම් පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් අරගෙන ආර්යසංගික මාර්ගයට අනුගතව කෙනෙක් වාසය කරනවා නම් මේක සංඝයාගේ සමගියට හේතුවක් කියලා. මේ සම්බුද්ධ ශාසනය සැබවිනෝ ගමන් කරන්නේ ඕනොන් අතරේ අන්‍යෝන සම්බන්ධය, විශ්වාසය, ගෞරවය, අවංකභාවය මත. එහිදී එක අතකින් මෛත්‍රී සාගත වෙන්නට ඕන, අනිත් අතින් සිල්වන්ත වෙන්නට ඕන, ඒ වගේම උන්වහන්සේලාට ලැබෙන ප්‍රතිපහසුකම් හැකි ආකාරයෙන් බෙදා හදාගෙන අඩුපාඩු සපුරාගෙන ජීවත් වෙන්නට ඕන. අනිත් අතින් තමන්ගේ ධර්මඥානය ඕනු සමග බෙදා හදා ගන්නට ඕන. ඒ වගේම ඕනුන් අතරේ කලහ විවාද නොකර අඤ්ඤමඤ්ඤෙහි පියචක්කෝහි සම්පස්සමානා කියපු විදියට නිතරම ප්‍රියසින් බලමින් වාසය කිරීමත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ තියෙනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වෘත්තාපනේන කියලා සඳහන් කරනවා. නිතරම ඕනුන් සමග සුහදව කතා කරමින් ඕනුන් නගා සිටීමේ අදහසින් ක්‍රියා කරවීම බුදුරජාණන් වහන්සේ බෙහෙවින් මගේ කළ තියෙනවා. ඒ වගේම එක භික්ෂුවක් අනිත් භික්ෂුවකට උපකාර පිණිස සැබෑ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමේ ලක්ෂණ දක්වලා තියෙනවා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨහනේ නියෝජේ කියලා සඳහන් කරනවා. ප්‍රිය වෙන්නට ඕන, ගරු සම්භාවනීය වෙන්නට ඕන, කතා කරන්න දක්ෂයෙක් වෙන්නට ඕන, අනිත් එක වචන ඉවසන කෙනෙක් වෙන්නට ඕන, ගැඹුරු දහම් කරුණෙහි යොදවන කෙනෙක්, කතා බහ කරන කෙනෙක් වෙන්නට ඕන. කිසිවිටකත් අයහපතෙහි නොයොදවා යහපතෙහිම යොදවන අය බවට පත් වෙන්න ඕන. මෙන්න මේ කරුණ වලින් තමයි සැබෑ ලෙසම භික්ෂුවට මිත්‍රයෙක් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. සංඝ සාමග්ගී සූත්‍රයෙන් විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ සංඝයා ඕනෝන් කලහ විවාද නොකර සතුටින් කාලය ගත කිරීමත්, ඒ වගේම ධර්මයට අනුගතව වාසය කිරීමත් කියන මේ කරුණ සහ එවැනි සංඝ රත්නයට සමගි වූවන්ට අනුග්‍රහ දැක්වීම, එයින් සතුටටපත් වීමත් අනිත් අය කුසල කරගන්න ක්‍රමයක්. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං කියලා මංගල සූත්‍රයේ දැක්වෙන විදියට ශ්‍රමණයන් වහන්සේලා දැකීමත් අනිත් අයට යහපතක් වෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ සිල්වන්ත බව අනිත් අයට ශාන්තියක්, උන්වහන්සේලාගේ සමගිය දෙවියන් සහිත ලෝකයාට ආශිර්වාදයක්, උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කිරීම ලෝකෙට මහත් වූ යහපතක්. ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේලා අපසන්නානං වා පසදාය නොපැහැදුණුන්ගේ පැහැදීම පිණිසත්, පසන්නානං වා බිහියෝ භවාය පැහැදුණුන්ගේ ඒ පැහැදීම වඩා වර්ධනය වෙන ආකාරයටත් වාසය කිරීම අනි ශ්‍රාවකයන්ට දායකයන්ට මහත් වූ ආශිර්වාදයක් මෙන්ම ඒ ඇගේ ආධ්‍යාත්මික ජීවිතයට මහත් වූ ධෛර්යයක් පිණිසය හේතු වෙනවා. විශේෂයෙන් මේ සූත්‍රයෙන් දැක්වෙනවා සමග්ගරතෝ ධම්මට්ටෝ කියන කාරණා දෙකක්. යම්කිසි කෙනෙක් සමගිව දහමෙහි පිහිටලා වාසය කරනවා නම් ඔවුන් නිවනෙන් පිරිහෙන්නේ නැහැ. අනිත් අතින් සංඝං සමග්ගං කත්වාන කප්පං සග්ගං හිමෝදති කියපු විදියට සංඝයාගේ සමගි බව සිදු කරලා කල්පයක් සුගතියෙහි දෙව්ලොව සතුට විය හැකි බව දක්වනවා. ඒ වගේම කිසියම් විටක අපාතින් සංඝයාගේ අසමගියක් සංඝ ભેදයක් සිදු නොවතින් ඒ කල්පයක් නිරයට යනටත් හේතුවක් වෙනවා. මේ සූත්‍රයෙන් විශේෂයෙන් අවධාරණය කරන්නේ එක අතකින් සංඝ සමගියත් අනිත් අතින් ධර්මයේ පිහිටීමත්, ඒ වගේම සංඝයාට උදව් කිරීමත් සහ අන්න ඒ සංඝයාගේ සමගිය සිදු කරලා සුගතිගාමි වෙන ආකාරයත් මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එනිසා අපත් සමගි වූ සංඝරත්නය ඇසුරු කරමින් ඒ සංඝරත්නය බවට අපත් පත්වෙමින් ඒ සංඝරත්නයේ ගුණ අපේ ජීවිත තුළට ඇතුළත් කරගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ආධ්‍යාත්මික දියුණුව ඉහළටම පත් කරගෙන ආධ්‍යාත්මික සතුටෙන් උතුම් නිවනින් සැනසීමට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයේ මේ කුසල කර්මයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.